ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පටිච්චසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ඉති සදහවතනි බුදු සමය සඳහන් ඉතාමත්ම ගැඹුරු මාතෘකාව මුල් කොටගෙනයි අද ධර්ම දේශනාව ආරම්භ කරන්න අපි කල්පනා කරන්නේ තථාගතයන් වහන්සේ වදාළ දහම යමකට තේරුම් ගන්න අවශ්‍ය නම් ඊබඳු අයෙක් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය කියන මේ ඒකකය තුළ ත්‍රිලක්ෂණය ලකින හැටි ඉගෙන ගන්න ඕන. නොයසේ නම් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැටි දකින්න ඕන. ඊටත් ගැඹුරින් පුළුවන් නම් පංචස්කන්ධයේ පංච පාදස්කන්ධයේ නැමති ඒකකය තුළදී පටිච්චසමුප්පාදය සහ නිරෝධය තේරුම් අරගෙන නිරෝධය දකින්න හැටි ඉගෙන ගන්න ඕන. ඒකෙහි ගැඹුරම කරණ වශයෙන් තමයි මම දකින්නේ පටිච්චසමුප්පාදය කියන එක. පටිච්චසමුප්පාදය කියුවහම මේ සමාජයේ බෞද්ධ පින්නතුන්ට අවිද්‍යා පත්‍යා සංඛාරායට තේ අංග 12ක් කියන්න පාඩම් වෙලා තියෙනවා. අනුරූපම කියුවහම යන පැත්තට එහෙම කියන එක කියලා හිතනවා. පටිලෝම කියන්න කියුවහම මේකේ අනිත් පැත්තට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියලා මේක කියන්න පාඩම් නම් මේ වචන 12 පිළිවෙලින් උච්චාරණය කරන්න දන්න එකට තමයි පටිච්චසමුප්පාදය දන්නවා කියලා සමහර අය හිතන්නේ. පළමුව ඉගෙන ගන්න ඕන පටිච්චසමුප්පාද කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අනිකට යන්න පුළුවන්. පටිච්ච චක්කුංච පටිච්ච රූපේච උප්පද්ද චක්කු විඥාන. ඇහැට රූපය ආලෝකයේ උදව්වෙන් හමු වෙනකොට එතන මේ හේතු කීපයක එකතු වීම තමයි පටිච්ච කියන්නේ. ඒ වගේම චක්කුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපමනාපං තංචකෝ ඕලාරිකං සංකතං පටිච්ච සමුප්පන්නං අන්න වචනේ තියෙන තැන මජ්ක්‍ධිමනිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අග තියෙනවා මේක මුල තියෙනවා මේකෙන් තේරුම් ගන්න ඇහැට රූපයක් දැක්කම නැත්නම් කනට ශබ්දයක් ලැබුණා මේක චක්කුණා රූපං දිස්වා කියලා එතනින් ගන්නවා නැත්නම් සෝතේන ශබ්දං සුත්වා කියලා ගන්න පුළුවන් ඇහැට ශබ්දයක් ඇහැට රූපයක් දැනුණත් කනට ශබ්දයක් ඇසුණත් නාසයට ගන්ධයක් දැනුණත් ඉන්ද්‍රිය හයෙන් අරමුණක් ගැනීමේදී අපට ඇතිවෙනවලු කාරණා තුනක් මනාපං අමනාපං මනාපමනාපං මනාපේ කියන්නේ කැමැත්ත නැත්නම් ඇලීම අමනාපං කියන්නේ අකමැත්ත නැත්නම් ගැටීම මමනා මනාපමනාප කියන එක මෝහ විය හැකි නොසෙනම් පෙරණි මනාපයක් තිබී ඒක මතුවී දෙවෙනුව අමනාපේ මතුණා විය හැකි අමනාපයක් තිබී මතුවී පළමුව මනාපේ මතුණා විය හැකි එහෙම ඕන දෙයක් එතන යොදා ගන්න පුළුවන් එතකොට මේ ඇසට රූපයක් හමීම තුල හටගන්නා වූ මේ ඇස තුල හටගන්නා වූ ඇස උල්කට හටගන්නා වූ මේ කැමැත්ත අකමැත්ත කැමැත්ත හෝ අකමැත්ත මේ කාරණා තුන කැමැත්ත අකමැත්ත දෙක එකක්. එහෙම නැත්නම් කැමැත්ත හෝ අකමැත්ත. උපපජ්ජති මනාපං, උපපජ්ජති අමනාපං, උපපජ්ජති මනාපමනාපං. ඒ ගැන කතා කරන්නේ සංචකෝය කුමක්ද කියනවා නම් සංකත ධර්මයක්. සංකත කියන එකේ තේරුම ලෝභ දේශ මොහ හේතු කොට හට ගන්නවා කියන අර්ථය. ඕලාරිකම් කියන එකේ තේරුම සෞම්‍ය ස්වභාවයත් මාගොස් රළු ඝන කියන අර්ථය. මේ මනාපමනාප සාමාන්‍යයෙන් සංසුන් නැ නොසංසුන් කියන අර්ථය තමයි සංකත කියන්නේ. ඒක එනවා පටිච්ච සමුප්පන්නම්. අන්න එතන තියෙන අර්ථය පටිච්ච. මොනවද ඇහැට පටිච්ච වෙන්නේ? සමුප්පන්නම් කියන්නේ සමුප්පන්නම් නෙමෙයි සම්උප්පන්නම්. පටිච්ච කියන්නේ පටි ඉච්ඡත් නෙමෙයි තනි වචනයක්. මේක මතක තියාගන්න. මේවා සමාජයේ තියෙන නිසායි මේ ඇහෙන්න කියන්නේ. ඇහැට කනට නාසයට දිවට කයට දොරවල් හයට අරමුණක් හමු වෙන එකට තමයි පටිච්ච කියන්නේ. එතන හමු වෙන අරමුණට සම්බන්ධ විවිධ හේතු තියෙනවා. ඒ සියල්ල එකතු කරගත්තහම තමයි සංඋත්පාද එක්වර ඉදීම කියන එක සිදු වෙන්නේ. මොනවද ඇහිදි මේක සිද්ධ වෙන්නේ? ඇහැටනම් ඉදිරියෙන් රූපයක් තියෙනවා. ඒ රූපයට ආලෝකයේ පතිතලා ආලෝක කිරණ අපේ ඇස තුළින් ගමන් කරන්න ඕන. එතකොට ඇසේ ප්‍රසාදය තියෙන්න ඕන. ඒ වගේම පැරණි මතක් කිරීම චක්කු විඥානයේ පහළ වෙන්න ඕන. ඒ ස්පර්ශයේ චක්කු සම්පස්සේ කියනවා. ඊට පස්සේ සැප හෝ දුක් හෝ උපේක්ෂා පහළ වෙනවා. මේ හඳුනා ගන්නවා. මේ සියල්ල හේතු ප්‍රත්‍ය. මේ ප්‍රත්‍ය ඔක්කොම එකතු වීමෙන් හටගන්නා සිද්ධිය තමයි පටිච්ච සමුප්පන්නම් කියලා පෙන්නලා තියෙන්නේ. පටිච්ච සමුප්පන්නම් කියන එකේ තේරුම එහෙමනම් ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් හමු වීදී එතන සිදුවෙන සංකීර්ණ ක්‍රියාදාමය. මේ සංකීර්ණ ක්‍රියාදාමය දැනගත්තත් නැතත් බෞද්ධ වුණත් නැතත් ඕන කෙනෙක් ගාව සිද්ධ වෙනවා. සිද්ධ වුණාම මොකද වෙන්නේ? මේ සිද්ධියේදී අමනාපං කියලා කියන්නේ උපපජ්ජති පෙර අදාගෙන තිබිච්ච අකමැත්තක් එතෙන් එනවා. උපපජ්ජති මනාපම් කියලා කියන්නේ මින් පෙර හදාගත්තා වූ ඇල්මක් තියෙනවා නම් ඒක ඒ මොහොතට එනවා. එතකොට ඒ මොහොතට ඒවා එන්නේ බාහිරින් ගැටීමේදී අදාළ කාරණා තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබුණොත්. ඒ ඒ හේතු වලට ඒ මේ ප්‍රත්‍යයන් පහළ වීම සිද්ධ වෙනවා. එතකොට අතීතයෙන් ඒමත් සිද්ධ වෙනවා. වර්තමානයේ හඳුනා ගැනීමත් සිද්ධ වෙනවා. අනුරෝම පටිච්චසම්පාදයේ කියන එකේදී අනාගතයට උපදින්න හේතුවක් ඉතුරු වීමක් සිද්ධ වෙනවා. මේකට කියනවා කෙලස් වට්ට කම්ම වට්ට විවා වට්ට. මේක ගැඹුරු දර්ශනයක් දහමක් කියලා මම කියන්නේ. මේක රූප වේදනා සංඥා සංකාර කියන ඇහැට අරමුණක් හමු වෙනේදී කනට ශබ්ද අරමුණක් හමු වෙනේදී අරමුණ සිදුවෙල් තුළ සිදුවෙන සංකීර්ණ ක්‍රියාදාමයක්. දැනගත්තත් නැතත් අරමුණෙහි මුලා වීම තුළ යලි එබඳු විපාකයක් දෙන්න හේතුවක් ඉතුරු වී අවසන් වෙනවා. නිරන්තරයෙන් අරමුණක් අරමුණක් පාසා ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට පමනක් නොව මනෝද්වාරයට. එතකොට මේ අරමුණෙහි මුලා වී අතීතයෙන් ගෙන වර්තමානයේ හඳුනාගෙන අනාගතයට සැදීම නැමැති මේ පැවැත්ම තුළ තමයි කෙනෙකුට මේ ජීවිතයේ කෙලවරක් පාසා සංසාරය යන්න සිද්ධ වෙන්නේ. එතකොට සංසාරේ යන්නට හේතු ඉතුරු කරමින් නිමා වෙන මේ ක්‍රියාවලියට කියනවා අනුලෝම පටිච්චසම්පාදය. දැනගත්තත් නැතත් ඔක්කොම ළඟ සිද්ධ වෙනවා. ඒක එතකොට ඇසට ගැටුණු සැනින් කනට ඇසුණු සැනින් නාසයට දැනුණු සැනින් චිත්තචෛසික ක්‍රියාවලියක සිදුවෙන සංකීර්ණ ක්‍රියාදාම. ඒකයි සංඋත්පාද එක්වරහට ගැනීම කියලා පෙන්වන්නේ. එසේ වුවත් වර්තමාන සමාජයේ පාසල් අධ්‍යාපනයෙන් උගන්වන්නේ මේ බඳු පටිච්චසම්පාදයක් නෙවෙයි. මතක තියාගන්න. ඒකේ අංග 12ක් තියෙනවා. ඒ අංග 12ට වදන් වැල්වලට අර්ථයක් සපයා තිබෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව චතුරාර්ය සත්‍යම දැනීම ඒ නිසා කුසල අකුසල කර්මයන් රැස් කරයි. ඒවා අතීත හේතු කියලා පෙන්නන ඉස්සර ජීවිතේ කරපු දේවල්. මේ අතීත කළා වූ කුසල කුසල කර්මයන් නිසා මව් කුසකට ප්‍රතිසන්දි ගණී සංකාර පච්චා විඥාන. ඊට පස්සේ මව් කුසේ කායසිත දෙක හට ගන්නවා නාම රූප. හටගෙන මේ මල මෙලොවට ඇවිදින් මේ ඉන්ද්‍රිය හයෙන් අරමුණු ගන්නවා සලායතනයන්ට පස්ස. ස්පර්ශ වුණාම වේදනා, වේදනාවටම තණ්හා, තණ්හා වුණාම උපාදාන, උපාදාන වුණාම භව. භව වුණොත් ඊළඟට මම මේ ජීවිතය අවසාන වෙලා ඊළඟ ජීවිතේට ජාති උත්පත්තිය. ජාති වුණොත් හටගත්තා ඊට පස්සේ ජරා මරණ. එතකොට මේ පටිච්චසම්පාද පෙළ අතීත හේතු ඉස්සර ජීවිතේට, වර්තමාන ඵල වර්තමාන ජීවිතේට, අනාගත ඵල ඊළඟ ජීවිතේට. මේ කියන පටිච්චසම්පාදේ විග්‍රහ කරන්න ජීවිත තුනක් ඕන. ඒ ජීවිත තුනකට පටිච්චසම්පාදේ විග්‍රහ කරපු අය හෝ අර්ථ දක්වපු අය කල්පනා කරන්න පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? පටිච්ච කියන්නේ ගැටෙනවට, සංඋත්පාද කියන්නේ එක්වර හටගන්න. ඒකට ආත්ම තුනක් තියෙන්න පුළුවන්ද? මේවා ප්‍රඥාවන්තින්ගේ අවධානය යොමු වෙන්නයි මේ කියන්නේ. ඒක වදන් පැල් පැහැදිලි කරන්න ආව දහම් පෙළක් කරුණාම ඒක පටිච්චසමුප්පාදේ කියන වචනේ අර්ථයවත් දන්නේ නැති කෙනෙකු ඒ විග්‍රහය. එහෙනම් කොහොමද මේක පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට පටිච්චසමුප්පාදේ සිද්ධ වෙනවයි කියලා කියන්නේ? ඔබ මෞකසෙන් මිහි වෙනවා, ඔබ ජීවිත අවසානෙම යනවා. මේ පුද්ගලයාගේ මරණය. නමුත් මේ පුද්ගලයාගේ මරණය සිදු වෙන්නේ ස්කන්ධ පහෙන් පහට ඉදදී මරණ ශනික සිදුවීමක් ආශ්‍රයෙන්. ඒක ටිකක් සරල අර්ථයේ කියනවා සන්තති මරණය කියලා. චිත්ත වීතියක් නැත්තම් සිතුවිල්ලක්, ලෝභ සිතුවිල්ලක්, දේස සිතුවිල්ලක් පැවතී අවසන් වෙන කාලයට සන්තතිය කියලා කියනවා. හටගත්සනින් නැති වෙනවට ශනික ශනික කියලා කියනවා. එතකොට ලහුනෝ කියන පදයෙන් පෙන්වන්නේ අපේ සිත් හටගත්ත ගමන් නැතෙනවා කියන එක. පබංගුරං කියන වචනෙන් පෙන්වන්නේ විඥානම් වික්‍රේ පබංගුරං. භංගුරත්ව ශනිකින් බිදෙනවා. නැවත නැවතත් හටගෙනින් බිදෙනවා කියන කෙනේ පබංගුරං. මේ හටගෙන නැසෙන මොහොත තුල රූප වේදනා සංඥා සංකාර පහට ඇති හැඟීමක් හටගෙන මේ යනවා. ඇස නිසාත්, කන නිසාත්, නාසය නිසාත්, දිව නිසාත් හටගන්නේ මෙන්න මේ කියන ආකාරයේ රූප වේදනා සංඥා සංකාර පහක හට ගැනීමක් සහ මේ යamak. කැමති වුණත් නැතත්, පිළිගත්තත් නැතත්, ඇලුනත් නැතත්, ගැටුණත් නැතත් හටගත්තා නිම යනවා. ඒ නියාම තුල ස්කන්ධ පංචකය හටගෙන මියාම තුල අපි නොදන්නා වුණාට එෂණේ තුල අතීතයෙන් එමත් වර්තමානයේ හඳුනා ගැනීමත් ඉදිරියට තැවීමත් කියන මේ වෘත්ත තුනක ගමන සිද්ධ වෙනවා. ඇයි ඒකට අනුලෝම පටිච්චසම්පාද කියලා කියන්නේ? ඇයි ඒකට අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ? ඒ ධර්මයේ තේරුම් නොගත්ත පුද්ගලයාගේ සිතේ සිදුවෙන සිද්ධිය නිසා. අවිද්‍යාව හේතු කොටගෙන කුසල අකුසල කර්මයන් රැස් කරයි කියලානේ පෙන්නන්නේ. ඒ කර්ම රැස් කරයි කියන එකේ තේරුම තමයි අර ඉදිරියට හේතු තියනවා කියන එක. පාදයක් ඉදිරියට තවන විට ගමනක් යන්නාසේ සංසාරයේ වර්තමාන අරමුණ ඉදිරියට ඔබ තබන තාක් කල් ඔබට සංසාර ගමනක් පව හෝ පින හෝ ධාන ඔස්සේ යන්න පුළුවන්. ඒක තමයි සසර ගමන. පවණං ඒකට අපුණ්‍යාභි සංකාරය කියනවා, ඒ ස්කන්ධ පංචකේ සංකාර ස්කන්ධයට. පිනණං ඒකට පුණ්‍යාභි සංකාරය කියනවා, ධානයනං ඒකට ආනිජ්ජාභි සංකාරය කියනවා. එතකොට මේ පටිච්චසම්පාදණියේදී න්‍යායෙදී පවත් අවිද්‍යාපත්‍ය සංකාරා, පිනත් අවිද්‍යාපත්‍ය සංකාරා, ධානයත් අවිද්‍යාපත්‍ය සංකාරා. අවිද්‍යාපත්‍ය සංකාරයෙන් මරණින් මතු අපාගත වෙන්න, දිව්‍යයන් අතර උපදින්න, මිනිසුන් අතර උපදින්න සහ රූපී අරූපී බඹතලවල මේ සසර ඇවිදින්න පුළුවන්. ඒ සසර ඇවිදින හැටි තමයි අවිද්‍යාපත්‍ය සංකාරා නම් වූ අනුලෝම පටිච්චසම්පාදයෙන් තථාගත බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒක දැනගන්න ඕන නෑ. බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ලංකාවේ වාසය කළත් වෙන රටක වාසය කළත් ඇහැට රූපයක් හමු වුණාම, කනට ශබ්දයක් හමු වුණාම, දිවට රසයක් හමු වුණාම මේ සිද්ධිය මෙහෙම සිද්ධ වෙනවා. ඒකයි ඒක සියුම් කියලා කියන්නේ. දැන් අපි ගන්නවා වචනයක්. යමෙක් පටිච්චසමුප්පාදය දකීද, හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද, හේ මා දකී. මේ පද තුනේ ලස්සනට කල්පලා තිනවනේ. එතකොට බුදුන් වහන්සේ වදාළ ධර්මයේ දකින්ට පටිච්චසම්පාදයේ තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. බුදුන් දකින්නත් පටිච්චසම්පාදයේ තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. ඇයි අපිට පටිච්ච සම්උත්පාද කියන පදේ අර්ථය එහෙම දලා බලා ගන්න බැරි වුනේ? පාසල් පොත හෝ දහම් පාසල් අධ්‍යාපන පොත මේක අංග 12කට බෙදලා ජීවිත තුනකට ගලපලා උගන්වලා තිබිච්ච නිසා. ඒක කටපාඩමක් විතරයි, පෙළක් එකයි, ප්‍රායෝගික නෑ. මේ ඇසට හමු වෙන අරමුණ ඇවිදින් ඒට අතීතයෙන් හේතු අරගෙන වර්තමානයේ හඳුනාගෙන මම ඔබට උගුලක් අදින්නම් හෝ නැත්නම් ඒ රසය විඳින්න නැත්නම් හෝ කියලා හිතපුවම අනාගතයට පැමිණීම කියන එක ඕන කෙනෙක් ගාව සිද්ධ වෙනවා. පුතග්ජන ඕන කෙනෙක් ගාව මේක සිද්ධ වෙනවා. මේකේ අතීත කොටස මින්තරේ තිබුණා වූ අමනාපයක් හෝ ඇල්මක්. ඒක චිත්ත අභ්‍යන්තරයේ තිබිලා තණ්හානුසයෙන් එන්නේ. ඒ නිසා ඒකට කියනවා කෙලෙස් වට්ටය කියලා. දැන් වර්තමාන මොහොතේ හඳුනා ගැනීමට අවශ්‍ය කාර්යයක් සිදු වෙනවා. ඒකට කියනවා කර්ම වට්ටය කියලා. අවසන් නොකර ඉදිරියට තවනවා ඊළඟ ස්කන්ධයන් හට ගැනීමට හේතුවක් වශයෙන් තණ්හානුවේට ඒ තැබීමට කියනවා විපාක වට්ටය කියලා. ස්කන්ධ පංචකයක් තුළ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු කියන මේ තුනම අසුරු ගසන සැනකින් සිද්ධ වෙනවා. එහෙනම් බුදුහාමුදුරු හම්බ වෙන්නේ තාක්කල් මේ සමාජයේට බුදුහාමුදුරන්ගේ ධර්මය නොහැටෙන තාක්කල් අනුලෝම පටිච්චසම්පාදයේ ඔස්සේ පවෙන් පිනට පේන ධානයට අපායෙන් දිව්‍ය ලෝකයට දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකයට මනුස්ස ලෝකෙන් රූපී අරු විභව තල වලට ඇවිදීමක් කරුණාම නියෝ ගැලවීමක් නැහැ. මොකද අනුලෝම පටිච්චසම්පාදයේ තියෙන සතර පැවැත්ම නරුණාම නැවැත්ම නෙමෙයි. දැන් ඔබ කියවපු පොතක් මතක් කරගන්න. තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධියට පත්වන තැන හඳුන්වනු ලබන්නේ පටිච්චසමුප්පාදය දැකලා බුදු වුණා කියලාද? පටිච්චසම්පාදය දැකලා නිරෝධ කරලා බුදු වුණාද කියලාද? පටිච්චසම්පාදය නිරෝධයෙන් බුද්ධත්වයට පත් වුණා කියන්නේ. ඒතර පටිච්චසමුප්පාදයේ සම්මුදේ හට ගැනීමයි. ඒක නිරෝධ කරගන්න බුදුහාමුදුරුව ධර්මයක් තේරුම් අරගෙන මේ මාර්ගයෙන් තථාගතයන් වහන්සේ නිරෝධය කරගත්තා. බෞද්ධ වූ පින්නතුන්ට නිවීම සැනසීම අවශ්‍ය නම් පටිච්චසම්පාද න්‍යායයේ නිරෝධය දකින්න හැටි ඉගෙන ගන්න වෙනවා. කොහොමද මේක නිරෝධ වෙන්නේ? කොහොමද මේක නැති වුණාට හේතු ඉතුරු වෙන අතර වෙන්නේ? එතන හොඳ ලස්සන කාරණයක් තේරුම් ගන්න වෙනවා. මේ හැඟීම හට ගන්නව නැති වෙනවා. ඒ හට ගන්න නැති වෙන එකට නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. හටගත්තහම මම ඔබගෙන් පලිගන්නම් මම ඔබට රිදවන්නම් මම එකට එක කරන්නම් කියන ප්‍රතික්‍රියාවක් කිරීමේ හැඟීමෙන් අවසන් වුණා නම් ඒක අවසන් වෙන්නේ නැහැ හේතු ඉතුරු වෙනවා. ඒ හේතු ඉතුරුනේ අනිත්‍යෙන් හින්දා නෙමෙයි නিত্য සුඛාත්මකට ගත්ත නිසා. එහෙනම් ඒකට කියනවා මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස නැත්තම් නিত্য සුඛාත්මකට ගැනීමෙන් මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් මායාට බැඳි. මායාට බැඳි අනුලෝම පටිච්චසම්පාදයයි. ඒක සිහිය නැහැ. ඒක පුතග්ජනයි. ඒ ප්‍රමාදයි. සසරේ ප්‍රමාද වෙනවා කියන්නේ ওই අරමුණේ මුලාව ඉදිරියට තබා අවසන් කරන එකට. අප්‍රමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චනෝ පදං. අන්න ප්‍රමාද වුණා නම් මරණයටපත් වෙනවා විපාක වාරයකට හිමෙන් සිද්ධ වෙනවා. එහෙම නොවෙන්ට කටයුතු කරන එකට කියනවා සිහියෙන් කටයුතු කිරීමයි කියනවා අප්‍රමාදය. සිහියෙන් කටයුතු කිරීමයි කියනවා අප්‍රමාදය කියනවා ඊගාතා පදයෙන් අනිත් එක කියනවා අමඤ්ඤමානෝ. ඒ එන දේ මම කොට නොගැනීම. ඒ මමකට නොගැනීමෙන් සිදුවෙන දේ තමයි අතීතයෙන් එන්න පුළුවන් වර්තමානයේ හඳුනගන්න පුළුවන් අනාගතයට හේතු ඉතුරු නොවි අවසන් වීම. කෙලෙස් නැසෙනවා කියන්නේ අනාගත ප්‍රතිසන්දියකට හේතු ඉතුරු නොවනවා කියන්නේ. ධර්මයේ සරණ කරගන්නවා කියන්නේ මෙන්න මේ අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් වෙන මොහොත. වර්තමාන ස්කන්ධ පංචකයේදී ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් කය අවසන් වෙන මොහොත. මෙන්න මෙයට තමයි විදසුන් වඩනවා කියන්නේ. මෙහෙම බලනවට තමයි සිහියෙන් කටයුතු කරනවායි කියලා කියන්නේ. මේ තමයි පටිච්චසම්පාදයේ නිරෝධය දකින විදිහ. මේ තමයි සැබෑවටම විදර්ශනාව කියන වචනේ පටිච්චසම්පාදයේ තුල අර්ථවත් වෙන විදිහ. නමුත් මේක තේරුම් ගන්න ධර්මදේශනා 50ක් 60ක් කාලෙ මීට අදාළ වචන එක තේරුම් ගන්න නැත්නම් ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසා අපිට මේ වැටහෙන්න ඕන කරුණක් තමයි පටිච්චසමුප්පාද කියන වචනේ පාඩම් වුණාට ඒක අංග 12ක් පාඩම් වුණාට ඒ අංග 12ට සිංහල වචන ටිකක් පාඩම් වුණාට ඒක ජීවිත තුනක් විග්‍රහ කරන්න ආව සාවද්ද පටිච්චසමුප්පාදයක්. පටිච්චසමුප්පාද කියන වචනෙන් ආර්ම තුනක් ගන්න බෑ. ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් ගැටෙන විට සිදුවෙන සිද්ධියට තමයි පටිච්චසමුප්පාද කියන්නේ. වැරදි පැත්තට යන එකට අනුලෝම කියනවා. තේරුම් ගත්ත පුද්ගලයා වැරදි හදන එකට පරිලෝම කියනවා. එතකොට අපේ සිත් පිරිසිදු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ අනුලෝම පටිච්චසම්පාදයෙන් නෙවෙයි පරිලෝම පටිච්චසම්පාදයෙන්. අපි ළමා කාලේ ඉඳන් අද දක්වා ජීවත් වෙනකොට අනුගමනය කරපු එකට තමයි කියන්නේ අනුලෝම පටිච්චසම්පාදය. මේ එන හැඟීම අපි සමග අපි ඇල්මක් ඇති කරගන්නවා, ගැටීමක් ඇති කරගන්නවා, මුලාවක් ඇති කරගන්නවා. ඇලීම, ගැටීම, මුලාව. එතකොට ඒකට පෙන්නන්නේ ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ එන හැඟීම සතුට හෝ දුක හෝ කනගාටු හෝ තරහ හෝ වෛරය හෝ බය හෝ ඕන එකක් පවෝපින්. ඒතන් කියන්නේ ආපු හැඟීමට. ඒක අල්ලගත්තාම ඒතන් මම කියන්නේ ඒක මගේ වුණා කියන එක. මගේ වුණා නම් ඒතෝ අහං අස්මින් කියන්නේ ඒක මගේ මම වුණා කියන එක. ඒසෝ මේ අත්තා කියන්නේ මගේ ආත්මේ වුණයි කියන එක. එතකොට මේ වර්තමාන ස්කන්ධ පංචකයට උපදින හැඟීම සතුටද දුකද කනගාටුවද බයද ශෝකයද වෛරයද පවද පින ධානයේද රූප සත්‍ය තණ්හාවද ශබ්ද තණ්හාවද ගන්ධ තණ්හාවද දොරල් හයින්නම් තණ්හාය. එය තමයි ඒතන්. එය දැඩිව ගැනීම තමයි ඒතන් මම. එතකොට ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. අන්න එහෙමයි වර්තමාන ස්කන්ධ පංචකයට එන දේ අපි මගේ මම මගේ ආත්ම කොට ගන්නේ. එහෙම ගත්තහම අවසන් වෙන්නේ නැහැ. අනුලෝම පටිච්චසප්පාදයට අහුවෙලා අනාගතයට හේතු ඉතුරු වෙලා අවසන් වෙනවා. ඒ අනාගතයට හේතු ඉතුරු වුණාම මොකද වුනේ? ඒකට කියනවා පව් සිද්ධ වුණා, පින් සිද්ධ වුණා, ධානය කුසල් සිද්ධ වුණා. මොනවා සිද්ධ වුණත් අනාගත විපාකයට සම්බන්ධ සිද්ධ වෙන්නේ මේ ඉදිරියට ලැබීමෙන්. ඉදිරියට තබන්නේ ඒතන් මම ඒතොමස්මින් ඒසෝ මේ අත්තාහෙවත් පාලියෙන් කියනවා නම් නিত্য සුඛාත්ම කොට ගැනීමෙන්. මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන්. එතකොට මගේ මම මගේ ආත්ම සංකල්පය අරමුණක් අරමුණක් පාසා තියෙන දෙයක් සහ අරමුණෙන් අරමුණට දුවන දෙයක්. මම යන්නේ එතකොට කයට විවාහර කරලා තේමක තේරුම් ගන්න වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ මේ පිළිබඳව මනාව පැහැදිලි කරමු දවස් තියෙනවා. ස්වාමීනි මම කියලා කියනවා කොහොමද මම වෙන්නේ කියලා රාද අහපුහම රාද භික්ෂුව රාදේ තණ්හාවටයි මම කියන්නේ. වෛරයටයි මම කියන්නේ. ක්‍රෝධයටයි මම කියන්නේ. ඇලීමටයි මම කියන්නේ. බුදු සමයේ මම යන්න ඒ හැඟීමට දෙන අර්ථය. ඒ හැඟීම මම කොට ගන්න එකට චුල්ල වේදල සූත්‍රය දෙන අර්ථය තමයි මේ ඇසට කනට නාසයට දිවට කයට හම් වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහට කියනවා සක්කාය. ඒකට එන දේ මම කොට ගන්නවට කියනවා දිට්ටි. අන්න එහෙමයි ධර්මයේ සක්කාය දිට්ටි විස්තර කරලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර පංචස්කන්ධය ඒක මම කොට ගත්තම පංච උපාදානස්කන්ධය දිට්ටි. සක්කාය දිට්ඨි කියන්නේ සංවර්ගයක් කරලා සතරට බැඳෙනවා කියන එකේ තේරුම මම කොට ගත්තාම ස්කන්ධ පහ ඉවර වුණාට හේතු ඉතුරු වෙනවා. ඒ හේතු ඉතුරු වෙන පටිච්චසම්පාදය අනුලෝම පටිච්චසම්පාදයයි. එතකොට අපිට මේකේ ජීවිත තුනක් තියා වර්තමාන ජීවිතය අතීතය අනාගතයක් නැහැ. වර්තමාන ස්කන්ධ පංචකය තුළ විතරක් අතීතය සහ වර්තමානය සහ අනාගතය කියන තුරුබ තියෙනවා. ශනිකව සිදු වෙනවා. දැන් මේ හේතු ඉතුරු වෙනකොට තමයි චිත්තහබ්බ්‍යාන්තරේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය වැඩෙන්නේ. අනුලෝම පටිච්චසම්පාදය කියකියා කියන්නේ පුතග්ජනයා. පුතග්ජනයා ළමා කාලයේ සිට චිත්තහබ්බ්‍යාන්තරේ මේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය මොහොතක් මොහොතක් පාසා බලවත් කරන ලබනවා. බලවත් කරන්න කරන්න ලෝභයෙන්, දේශයෙන්, මොහයෙන් වැඩෙනකොට ජීවිතයේ දුක් වැඩි වෙනවා. මේ වර්තමාන මොහත මුල් කොටගෙන ඇලෙන කරුණු 100ක් ඇති කරගත්තොත් ඔහුට ජීවිතයේ දුක් 100ක් තියෙනවායි කියලා විසාකාවට තථාගතයන් වහන්සේ වදාරනවා. යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සම්දුක්ඛානි කියලා. එතකොට බෞද්ධ වුණාට පටිච්චසම්පාද න්‍යාය තේරෙන්නේ නැත්නම් ළමා කාලේ ඉඳන් මහලු කාලේ දක්වාම පුනර්භවයට හේතු එකතු කරගෙන දුක් වැඩි කරගන්නව ඇරුණාම පාපකාරයානම් හොඳටම වැඩි, පින්වන්තයානම් ඊට අඩුයි, ඥානලාභයානම් ඊටත් අඩුයි. නමුත් එකතු වෙනව ඇරුණාම මේ කාටවත් ලෞකික ඥානලාභය මෙතන පෙන්වන්නේ සසර උපදින්න හේතු නැති වෙන්නේ නැහැ. අනුලෝම පටිච්චසම්පාදයේදී සසර උපදින්න හේතු ඉතුරු වෙනවා අපුඤ්ඤාභි සංකාර හෝ පුඤ්ඤාභි සංකාර හෝ ආනිජ්ජාභි සංකාර යටතේදී. ඒ ඇයි? සබ්බේ සංකාරා අනිච්ඡාති නෙමේ ඔවුන්ට සබ්බේ සංකාරා අනිච්ඡාති. දැන් ඉතින් එතන තව පදයක් උගන්වන්න වෙනවා. නিত্য අනිත්‍ය පදයට දුන්නා වූ සිංහල අර්ථයේ මේ බෞද්ධ සමස්ත සමාජයේම මුලා වුණා. ඒ නිසා අපිට මේක තේරුම් ගන්න බෑ. ඒක හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. අපි ඉගෙන ගන්නවා බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාම බුදුදහමේ අනිත්‍ය කියලා. දත් වැටෙන එක හරි කෙස් සුදු වෙන එක හරි. තථාගතයන් වහන්සේගේ ධර්මය හොයලා බලනකොට බාහිර වස්තු තියා කයේ සිටේ දෙක වෙනස් වීමත් අනිත්‍ය කියලා දේශනා කරන්නේ නැහැ. ඒ වැරදි අනිත්‍ය තුල අපිට මේ ක්ලේශ ධර්මයන්ගේ අනිත්‍ය බලන්න විදිහක් නැතුව ගිහින් තියෙනවා. ඔබේ කයට කියනවා කායං කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා විදුරායම් බික්කවේ කායෝ කියලා. ඔබේ කය ළමා තරුණ මහලු මැදිවි වශයෙන් වෙනස් වී අනේකට කියනවා විදුර භාවයේ හේවත් කැඩෙන විදුර ස්වභාවය. පොළොවට පස් වෙන අවසානයේදී. ඔබේ සිත ඇහෙන් කනට නාසයෙන් දිවට දිවෙන් කයට මාරු වෙනවට කියනවා විඥානම් බික්කවේ පබංගුරං. භංගුරත්වය කියනවා බිඳිනවා නැවත නැවත බිඳිනවාට භංගුරං කියනවා. ඒකට කයසාසිත සම්බන්ධයෙන් සිදුවෙන වෙනස් වීම ත්‍රිපිටකයේ උගන්වන්නේ බිඳුරං සහ පබංගුරං කියලා ඇරුණාම අනිච්ඡං කියලා නෙමෙයි. අන්න මේ පෘතග්ජන පුද්ගලයන්ගේ සම්මත අනිත්‍ය. ඔය බාහිර වස්තුන්ගේ වෙනස් වීම දිරායන්නේක බුදුහාමුදුරුවන්ගේ ආරි සත්‍ය අනිත්‍ය නෙමෙයි. මේ මෝඩ මිනිස්සු ඇස් දෙකෙන් බලන අනිත්‍යෝක. තථාගතයන් වහන්සේ ඇස් දෙකෙන් බලන අනිත්‍යයක් දේශනා කළේ නෑ. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින අනිත්‍ය. ඒක ඇස් දෙකෙන් පේන එකක් වෙන්න බෑනේ. ඒ අනිත්‍ය නැමැති ධර්මයේදී තමයි කර්ම ඉදිරියට ඉතුරු නොවි කර්මක්ෂය වෙන්නේ. එහෙම නැත්නම් පටිච්චසම්පාද න්‍යායේ අනුලෝමය වෙනකොට පටිලෝමය සිද්ධ වෙන්නේ. අනුලෝම පටිච්චසම්පාදයෙන් විග්‍රහ කරන්නේ සත්‍යසසර ඇවිදින හැටි. පටිලෝම පටිච්චසම්පාදයෙන් විග්‍රහ කරන්නේ සත්‍යසසරෙන් ගැලවෙන හැටි. ඒකයි මේක ගැඹුරු දහමක් කියලා අපි කතා කරන්නේ. දැන් එතකොට බුදුන් වහන්සේ වදාළ පරිදි කය විදුරන් නම් සිත පබංගුරන් නම් ඊළඟ පදේ මොනවද අනිත්‍යයි කියලා තියෙන්නේ? සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. සියලුම උපදීහු තමයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන කියලා. උපදි කියන්නේ වර්තමාන බාහිර ලෝකේ තියෙන වස්තුන්ට නම් ඒ වැදි රායම අනිත්‍ය කියලා පිළිගත්ත හැකි. උපදි කියන්නේ කෙස් වලට හරි දත් වලට නම් ඒ වැදි රායම අනිත්‍ය කියලා පිළිගත්ත හැකි. උපදි anu ද්‍රව්‍ය නෙමෙයි ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් චිත්තාභ්‍යන්තයට එකතු කරගන්නා වූ ලෝභ දේශ මොහ මූලික කොට ගත්තා වූ කෙලෙස් වලට කියන නම. කෙලෙස් සම්බන්ධයෙන් බලන්ට ඕන නුවණින් බැලිය යුතු අනිත් දුක්ඛ අනාත්මය කවුද මේ සමාජයේට වතු පිටිවල බලන්න ඉඩකඩම් වල බලන්න කෙස් වලට බලන්න ඉගැන්නුවේ? ඇයි ඔබ වුන් පස්සේ ගියේ? බුදුන් වහන්සේ නොදාලා දහමක් හෙවත් අසද්ධර්මයක් සද්ධර්මයක් බවට පත් වෙලා සද්ධර්ම ප්‍රතිරූපය සද්ධර්මයක් බවට පත් වෙලා ඔබ පමණක් නොගිහි පැවිදි සමාජයේම සද්ධර්මයේ නැතුව අසරණ වෙලා මේ සමාජයේ නොමග ගිහින් ඔවුන්ට පටිච්චසම්පාදයේ වදන පෙළක් විතරයි. ඔබට වර්තමාන ස්කන්ධ පංචකය තුළ මේක Nirodha දකින්නවා තියා ගලප ගන්නවත් බැහැ. ඒකයි මම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අරගෙන ඉස්සරලා පෙන්වෙ පටිච්ච සමුප්පන්නම් කියන පාලි වචනේ තේරුම. ඇසට ගැටීමේදී කනට ඇසීමේදී නාසයට ගඳ සුවඳ දැනීමේදී දිවට රස දැනීමේදී කයට පහස දැනීමේදී මනෝද්වාරික ආරම්මණයකදී එතන සිදුවෙන මේ සියුම් ක්‍රියාවලියට තමයි පටිච්ච සමුප්පන්නම් කියලා කියන්නේ. ශ්‍රණයකින් සිදුවෙන දෙයක්. ශ්‍රණයක් වුණාට ඒකේ අතීත මුලාවක් තියෙනවා, වර්තමානයේ හඳුනා ගැනීමක් තියෙනවා, අනාගතයට තැවීමක් තියෙනවා. මේ ස්කන්ධ පංචකය තමයි මිනිස්සුන්ගේ භාවනා මධ්‍යස්ථානය වෙන්න ඕනේ. ස්කන්ධ පංචකේ මෙතෙක් කරපු වැරද්ද තමයි පමාව කියලා තේරුම් ගන්න ඕනේ. අරමුණක් ගන්නවා, රැවටෙනවා, පස්සේ විඳින්න ඕනකම තියෙනවා. තරහ වෙනවා, පස්සේ රිදවන්න ඕනකම තියෙනවා. මේ පස්සේ ගන්න පියනවා කියන එකට තමයි කියන්නේ ඉදිරියට තබන හේතු කියලා. පස්සේ ගන්න තියෙන හේතු වල තමයි කර්ම රැස් කරනවා කියලා කියන්නේ. කර්ම රැස් කළොත් කන්නම් කන්න විපාකම්, සුක්ඛම් සුක්ඛ විපාකම්, කන්න සුක්ඛ විපාකම්. පව්කම් නම් දුක් විපාක මෙලෝ පරලෝ වශයෙන්, පින්කම් නම් සැප විපාක මෙලෝ පරලෝ වශයෙන්, ධාන කුසල නම් රූපී අරූපී බඹතල වලට පරමෙලෝ පරලෝ වශයෙන්. මේ කර්මයේ තුන් ආකාරයි. කර්මයේ තුන් ආකාරයේම කර්ම මාර්ගයේ අනාගතයට තබන ඇති. ඒ තුන් ආකාරයේම අනුලෝම පටිච්චසම්පාදය. හැබැයි මේ තුනේම තියෙන කර්ම ප්‍රහාණය කරන කර්මයක් තියෙනවා කියලා සාරගතයන් වහන්සේ වදාරනවා. අතිවික්‍රේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය සංගත. මේ වර්තමාන ස්කන්ධ පංචකයේදී කලුත් නොවන සුදුත් නොවන කලු විපාකත් නැති සුදු විපාකත් නැති කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවායි කියලා කර්ම සූත්‍රවල තථාගතයන් වහන්සේ වදාරනවා. මෙන්න මේ පටිලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ කර්මක්ෂය කිරීමේ කර්මයට. ඕක දැනගත්තාම භාවනා කරන්නේ කොහොමද කියලා ආයේ කවදාවත් අහන එකක් නෑ භාවනාවට වැටේ. එහෙනම් මේ පටිච්චසමුප්පාදයේ පටිලෝම න්‍යාය කියන්නේ කෙලස් නසන සංස්කාරයන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන වර්තමාන ස්කන්ධ පංචකයේ අනාත්මය බලන විදසුන් වැඩිමිට බුදුරජාණන් වහන්සේ හමු වෙනවා සච්චක. ඔබ වහන්සේ ශ්‍රාවකයෝ හික්මන්නේ කොහොමද කියලා අහනවා. තථාගතයන් වහන්සේගෙන් උත්තරයක් ලැබෙන්නේ අද තියෙන පරිදි මම පංසීල් කට්ටියකට, තනසිකට අටසිල්ක තව කට්ටියකට, තව කට්ටියට දසසිල්, තව කට්ටිය උපසම්පදාසිල් කියලායි සත්වයා හික්මන්නේ කියලා උත්තරයක් දෙන්නේ නැහැ. ඇයි? ස්ත්‍රී පුරුෂ කිහිප ඇදි බෙදෙන්තර ඕනෑ කෙනෙකුට හටගන්නේ ඇසට කනට නාසයට දිවට කයට මේ රූප දනා සංඥා සංකාර පහ. බුදුහාමුදුරු හම්බනෝ ඒ සමාජයේ මේ රූප දනා සංඥා සංකාර වලට එනදී ඒතන් මම ඒතුමස්මින් ඒසෝ මේ අත්තා වශයෙන් අරගෙන නිත්‍ය සුඛාත්මනං වූ මිත්‍යා දෘෂ්ටියෝස්සේ සත්වයා කාම රූප අරූප බවත්‍රේ ඇවිදිමින් ඉන්නවා. බුද්ධෝත්පාදයේත් පුළුවන් ඇවිදින්න, අබුද්ධෝත්පාදයේ විශේෂයෙන් පුළුවන්. දැන් තථාගතයන් වහන්සේට ඕන වෙනවා මේ සසර ගමන ඉදිරියට පාදබනකට ගමනක් යනවා වගේ මේ ඉදිරියට හේතු තැවීමෙන් තමයි කාම රූප අරූප භවත්වය ඔස්සේ ඇවිදින්න වෙන්නේ. එහෙනම් මේ කර්ම රැස් කිරීම වෙනුවට තථාගතයන් වහන්සේ කරනවා කර්මක්ෂය කිරීම. කර්මක්ෂය කිරීමේ කර්මයේදී මොකද වෙන්න ඕන? ඔබට වර්තමාන ඇසට ගැටෙනකොට අතීත තිබුණ තරහhari අතීත තිබුණ ඇල්මhari එනවා. ඔබ වර්තමානයේ දකින්න පුද්ගලයා හතුරhari මිතුරhari ඥාතියhari රූපයhari ශබ්දයhari ගන්ධයhari වශයෙන් හඳුනා ගන්න වෙනවා. ඔබේට ඇලුනොත් සහ ගැටුනොත් ඒක මගේ මම මගේ ආත්මවත් උපාදාන වෙනවා. එහෙනම් ඒක අවසන් වෙන්නේ කිකිලිය මේ යනකොට විතරයක් දැම්මාසේ ගොයන් ගහ මේ යනකොට ඉදිරියට බීජ ටිකක් ඉතුරු කරලා මිය ගියා වගේ සසර ගමනට හේතු ඉතුරු කරලා. ස්වයංක්‍රීයව සිදු වෙනවා මේක. මෙන්න මේ ස්වයංක්‍රීයව හේතු ඉතුරු වෙන එකට කියනවා සිහිය නැතිකම හේවත් ප්‍රමාදේ කියලා. පමාදෝ මච්චනෝ පදං කියලා ත්‍රිවිධකේ බුද්ධ වචනයක් නැහනේ. අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. පමාදෝ අමත පදං කියලා වචනයක් නැහනේ. අතක තියාගන්න. එතකොට පමාදෝ මච්චනෝ පදං. මේ අරමුණෙහි ඇලෙහි ඇලි එතන අවසන් නොකර ඉදිරියට හටගන්න හේතුවක් තියෙන එකට පමාදේ කියනවා. ඒ ප්‍රමාදේ ඊට පස්සේ කාම භවයේ රූප භවයේ අරූප භවයේ ඔස්සේ අපාය මිනිස් ලෝක දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක ඔස්සේ පමාවේ ප්‍රතිඵල විපාක වශයෙන් නිදින්න වෙනවා. ඒ නිසා මේ මොහොතට අපි සිහියෙන් කටයුතු කරන්න වෙනවා. ඒ පමා වෙන තැනටම සිහියෙන් කටයුතු කිරීම තුළින් අප්‍රමාද වෙන හැටි උගන්වනවා මේ පටිච්චසම්පාදය තුළ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොටත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු උපදීවි. නින්ද හැරුණු විට ඔබ ජීවත් වෙන ඕනෑම මොහොතක වර්තමානයේදී ඔබ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට ඔබ කටයුතු කරන්නේ හැම විටම ඇස කන නාසය දිව කය හොසිත කියන මේ දොරවල් හයෙන් එන අරමුණක් ඔස්සේ. ඒ අරමුණ සමග තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අරමුණේම තමයි අසසට බැඳෙන්නේ. ඒ අරමුණේදීමයි අපි සතරෙන් මිදෙන්නත් ඕන. ඔබට ගමනක් නවත්තන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕන? පාදයක් ඉදිරියට තියෙන එක නවත්තන්න ඕන. පාද දෙකක් තියන්නේ නැහැනේ. පාදයක් තියෙනකොට අඩියක් යනවා. ඊළඟ පාදේ තියෙන තව අඩියක් යනවා. මෙහෙම කිලෝමීටර් 100,000 ගානක් මේ තනි පාදයේ තැබීමෙන් ඉදිරියට යන්න පුළුවන් කෙනෙකුට ගමනක් යන්න පුළුවන්. අන්න ඒ වගේ පව හෝ පින හෝ ධානය කියන දේවල් මගේ මම කොට ගැනීම තුළ ඔබට සසරේ කාම රූප අරූප භවතරේ ඇවිදින්න පුළුවන්කමක් තියෙන්නේ අනුලෝම පටිච්චසම්පාදයේ ක්‍රියාත්මක වෙන නිසා. දැන් පැවැත්මයි. දැන් නැවැත්ම හොයන්ට වෙනවා. කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච්ච. අපොච්චින්නම් පවත්තමානම් සංසාරෝති පවිච්ඡති. ස්කන්ධ ධාතු ආයතනන්ගේ අකණ්ඩ පැවැත්මට සංසාරය කියලා කියනවා. නැවැත්මට නිර්මාණය නිර්වාණය කියලා කියනවා. බෞද්ධය වශයෙන් ඉගෙන ගන්න ඕන පවත්තන හැටිද නැහැ. බෞද්ධය නොවුනත් මේ ලෝකේ ඉන්න ඔක්කොම කරන්නේ පැවැත්ම. නැවැත්ම නියෝජනය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ උදව්ව උන්වහන්සේගේ ධර්මය තේරුම් අරගෙන ධර්මයේ සරණ යාම අවශ්‍ය වෙන්නේ. සැබවින්ම පටිපත්ති පූජාවෙන් බුදුන් කිදීම කියන මේ தත්ත්වයට එන්න පුළුවන්කමක් තියෙන මේක ගැඹුරින් තේරුම් ගත්තාම ධර්මස්සවණයේකොට මේ කරුණ අවබෝධ කර ගැනීම පළවෙනි ප්‍රතිපදාවයි. සද්ධම්මස්සවණං කාලේන ධම්මසවණං. වචන වලින් පෙන්වන්නේ ඒකනේ. මේ තථාගතයන් වහන්සේ මේ වැරද්ද තේරුම් අරගෙන නිවරු කිරුල් කරගත්තා. නිරවුල් කරගෙන උන්වහන්සේ සමාජයට හැම සූත්‍රයක් ඔස්සේම මේ වැරද්ද සමග නිවැරද්ද කරගන්න නිවැරදි කරගන්න හැටි දේශනා කළා. පරිහාණ ධම්මං බෝවික්කවේ දේශිස්සාමි අපරිහාණ ධම්මංච. පිරිහෙන ධර්ම කියලා පෙන්වන්නේ මේ චිත්තාභ්‍යන්තරයෙන් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩෙන එකට පරිහානිය කියනවා. අපරිහානිය ධම්මං කියනවා ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය. ඒ ලෝභ දේශ මොහය ෂය වෙන එක. ඒ ෂය වෙන්නේ අනුලෝම පටිසම්පාදයේදි නෙමෙයි. ෂය වෙන්නේ පරිලෝම පටිසම්පාදේ. එහෙනම් ඔබට පුළුවන්කමක් තියෙනවා වර්තමාන මොහොතේදී අතීතෙන් එන අරුණ හඳුනාගෙන අනාගතයට හේතුවක් නොතබා අවසන් කරන්න. අනාගතයට හේතු ඉදිරියේ මොනවා කරගත්තොත්ද? ඒකට එන දේ මගේ මම මගේ ආත්ම වශයෙන් ලෝභ දේශ මොහ වශයෙන් ගැනීමෙන්. ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. ඔබට අල්ලා නොගෙන ඉන්න පුළුවන් නම් අතීත හේතු වර්තමාන ඵලයට ඇවිදින් අල්ලා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් එනැත්තම් ඒතම් මම ඒතුහමස්මින් ඒසෝ මේ ආත්තාකට ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒකට කියනවා නේතම් මම නේතුහමස්මින් නමේසෝ ආත්තා. එතකොට මේ ස්කන්ධ පංචකය මිය යන්නේ යලිත් හේතුවක් ඉදිරියට ඉතුරු නොතබා. මේක පාලියෙන් මෙන්න මෙහෙමයි උගන්වන්නේ. ඔබේ හිතේ ජීවත් වෙනකොට මෙන්න මේ විතර්ක තුන ඔබට එනවා. uppannan kama vitakka, uppannan vyapada vitakka, uppannan vihinsa vitakka. ඔය වර්තමාන මොහොතේ උපදින දේ. ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් කාමයේ සම්බන්ධ විතර්කයක්, තරහව සම්බන්ධ විතර්කයක්, විතර්කයක් කියන එකේ තේරුම අරමුණට හැංගීම එනවායි කියන එක. හිංසා කෙරෙන සම්බන්ධයෙන් විතර්කයක්. දැන් ඔබ මොකද කරන්නේ ඒකට? අර අනුලෝම පටිච්චසම්පාදය මේකට කරන්නේ මොකක්ද දන්නවද? අදිවාසේති. ඒක හොඳයි සපයි සාන්තයි කියලා බාර ගන්නවා. නත් පජහති බහැර කරන්නේ නැහැ. න ව්‍යාම්ති කරෝති. න විනෝදේති විශේෂයෙන් ස්කන්ධ ධර්ම වශයෙන් හික්මෙන්නේ නැහැ. න ව්‍යාම්ති කරෝති අවසන් කරන්නේ නැහැ. න අන භවංගමේති. ආයෙත් හටගන්නේ නැති ආකාරයට අවසන් කරන්නේ නැහැ. අදින්නම් මං උගුලක් කියලා පෙරෙන භාෂාවෙන් මං ඒ කිව්වේ. නැත්තම් මටත් වෙලාවක් ආවා ඔයි කියලා තමයි අවසන් කරන්නේ. අන්න ඉදිරියට ගැනීම තේරෙන සිංහලෙන් මේ සමාජයේ කරන හැටි. ප්‍රමාදියාගේ ක්‍රියාමාර්ගය තමයි ඒකට උප්පන්නම් කාමිතක්කම් ව්‍යාපාදිතක්කම් විහිංසාවිතක්කම් අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති ආනම්භාවං ගමේති මේ අනුලෝම පටිච්චසම්පාදය යන හැටි. දැන් පහන සංඥා තථාගතයන් වහන්සේ මේ සම්බන්ධයෙන් ප්‍රහාණය කොහොමද උගන්ලා තියෙන්නේ? උප්පන්නම් කාමිතක්කම් ආයෙත් එහෙම නැත්නම් උප්පන්නම් ව්‍යාපාදිතක්කම් නැත්නම් උප්පන්නම් විහිංසාවිතක්කම් මොනවද කරන්න කියලා තියෙන්නේ? නාදිවාසේති පිළිගන්න තේපා ඒක හොඳ සැප සාන්ත දෙයක් වශයෙන් මම කොට ගන්න එපා. පජහති බැහැර කරන්න. විනෝදේති ස්කන්ධ ධා වශයෙන් බලලා අවසන් කරන්න විශේෂයෙන් දැකලා අවසන් කරන්න උත්සාහ කරන්න. මම කොට දැකලා හොයි පුද්ගලික වශයෙන් දැකලා හරියන්නේ නැහැ. ව්‍යාන්ති කරෝති අවසන් කරන්න. අන්න අවසන් කිරීම සිදු වෙන්නේ ඉදිරියට නැතදීමේ. ඊළඟ පදයේ පෙන්වනවා අනභවං ගමේති ඒකෙන් කියන්නේ යලිත් හට ගන්න නැති ආකාරයට අවසන් වෙනවා කියන්නේ ඉදිරියට තියන්න නැතු ඉවර වෙනවා. මේ යලිත් හට ගන්න නැති ආකාරයට අවසන් කරන එකට කියනවා අනභවං ගමේති හේවත් පටිලෝම පටිසම්පාදේ. වර්තමාන ස්කන්ධ පංචකය පරිලෝම පටිසම්පාදේ භාවිතා කරන්නා සීල් සංස්කාර ධර්මයන් අනිදුක්ඛානත් වශයෙන් බලන කර්මක්ෂය කරන වර්තමාන ස්කන්ධ පංචකය සෝකීය විදසුන් භාවනා මධ්‍යස්ථානයේ වශයෙන් තේරුම් ගත්ත සැබෑ ආරි ශාวกෙක් බවට පත් වෙනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයක් මොකක්වත් වැදගත් වෙන්නේ නැහැ. මොකද ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයේ තියෙන්නේ මෞකසෙන් බිහිවෙනන් පස්සේ මේ සමාජයේ ජීවත් වෙන්න. ඇසට කනට නාසයට හම් වෙන අරමුණේදී රූප වේදනා සංඥා සංකාර හට ගන්නට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ ඕන කෙනෙකුට හට ගන්නවා. ඕන කෙනෙක් අතීත හේතු අරගෙන වර්තමානයේ රැවටෙනවා අනාගතයට තියෙනවා. ඔක තමයි පුතත් ජන කියා කලාපය කියලා කියන්නේ. බලන්න කොතරම් සියුම් දහමක්ද කියලා. අපිම රැවටෙන හැටි බුදුහාමුදුරුවෝ පළමුව පෙන්නනවා. පරිහාන ධම්මං ඕබික්ක වේදේසි ස්වාමි කියන්නේ මේ වර්ධින හැටි. අපරිහාන ධම්මංච කියන්නේ ආපහු ගැලවෙන හැටි. මඤ්ඤමානෝකෝ බික්කූ බද්දෝමාරස්ස කියන්නේ මේ රැවටීම සිදු වෙන හැටි. මනසික තේරුණා නම් දැන් අනුගමනය කරන්න වෙනවා අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ මාර්ගාගෙන් මිදෙන්න නම් මම කොට නොගන්න ඕන. පාපි මතෝ මුත්තෝ. එතකොට මේ මාර පරාජය සහ මාරයාට පරාජය වීම. පෘථග්ජන කියලා කියන්නේ ජීවිතේ මාරයාට පරාජය වෙච්ච අයට. ඒ නිසා ඔහුගේ හිතේ ලෝභය, දේශය, මෝහය නැවති මාරයා රජකම් කරනවා. මාරයා ජීවිතේ දුක් ගෙනත් දෙනවා ඔබට. තථාගතයන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරලා තියෙන්නේ මාරයාට පරාජය වෙලා ජීවත් වෙන්න නෙමෙයි. මාරයා පරාජය කරන්න. අන්න මාරයා පරාජය වෙන්නේ පටිලෝම පටිසම්පාදේදී අනුලෝම පටිසම්පාදේ මාරයාට අයිති. ඒක සසර ගමන සඳහා සකස් කරලා දීපේ. දැන් එතකොට මෙන්න මේ න්‍යාය ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවනම්. පටිච්ච සමුප්පාදයේ Nirodhe දකින්නවා කියන්නේ ඇහැට කනට නාසයට දිවට කයට ගැටෙද්දී අරමුණ හඳුනාගෙන ඒකට ලෝභ දේශ මොහ වශයෙන් ගන්න නැතුව ඉදිරියට හේතුවක් ඉතුරු නොකර අවසන් වෙනකොට ඒකට තමයි අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. ත්‍රිලක්ෂණයෙන් ගත්තත් පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බැලීම පංචස්කන්ධය තුළ. පටිච්චසම්පාදයෙන් ගත්තත් වර්තමාන පටිච්චසන්ද පංචකය තුළ Nirodhe බැලීම. තව චතුරාර්ය සත්‍යයක් ගත්තෙන් එහෙමත් කියන්න පුළුවන්. එකකින් මේ ධර්ම න්‍යාය තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තාම ඔබට මේ මෙතන සිදුවෙන්නා වූ මේ ලෝභ දේශ මොහේ ශේවීම තුළ ලැබෙන්නා වූ සැනසීමට කියනවා සාන්ස් නිවීම කියලා. සාන්ත වීම. සංසුන් බව. එතකොට නිර්වාණ පදයෙන් අන්තර්ගත කරලා තියෙන නැත්නම් නිර්වචනය කරලා තියෙන කොයි වගේ ආකාරයෙන්ද සාගතයන් වහන්සේ? පරලෝක තියෙන එකක් කියලා තියෙනවද? අනාගත බුදුහාමුදුරුවෝ අපට ලබා දෙන එකක් කියලා තියෙනවද? නැහැ. ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. චිත්තාභ්‍යන්තරී ලැබගෙන තිබෙනා වූ ලෝභ දේශ මොහයන් හිතට එන විට මමත්වෙන් නොගෙන අනාගතයට නොකව අවසන් කිරීම තුළින් ඡය වෙනවා. මේ ඡය වෙන්නේ පටිච්චසම්පාදේ Nirodhe දැකීම. ඒකට තමයි පටිච්චසම්පාදේ Nirodhe දකින්නයි කියලා. මේ විනාඩි ගණනක් තුළ පැහැදිලි කළා වූ මේ සියුම් ගැඹුරු දර්ශනය. නැවත නැවත හදාරා තේරුම් ගැනීම තුළින් තථාගතයන් වහන්සේ වදාළ ගැඹුරු ධර්ම අවබෝධ කරගත් කෙනෙක් බවට පත් වෙන්නට අනුග්‍රහක බවතුන්ට සවන්දුන් හැම දිනාටමත් මේ ධර්මානුශාසනාව උපයෝගී වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් කාලයට අනුව ලැබුණු කාලයට අනුව මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සරණයි. සදහවතුනි, අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදියාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින්වන් වහන්සේ. අපේ ස්වාමින්වන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අප ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.